විශේෂයෙන්ම එම ප්‍රශ්නපත්‍රයේ ප්‍රශ්න 50ක් අඩංගුයි. නමුත් එම ප්‍රශ්න 50ට ඔවුන්ට ලබා දී තිබුණු පැය දෙකක කාලය තුළ කිසිසේත්ම උත්තර ලිවීමට නොහැකි. විශේෂයෙන්ම එම ප්‍රශ්නවල දීර්ඝ බවත් ඒ වගේම එම ප්‍රශ්න කීපවලටක් කියවලා තේරුම් ගැනීමේ අවශ්‍යතාවයත් නිසා ඔවුන්ට කිසිසේත්ම විනාඩි දෙකක් වැනි කාලයක් තුළ එක ප්‍රශ්නකට උත්තර ලියන්න නොහැකි වටපිටාවක් තමයි නිර්මාණය වෙලා තිබෙන්නේ. මේ නිසා අති දක්ෂ දරුවන් පවා ප්‍රශ්න 50ට වඩා අඩු සංඛ්‍යාවකට තමයි උත්තර සපයලා තිබෙන්නේ. ඒ හරහා ඔවුන්ට බරපතල මානසික කම්පනයක් ඇති වෙලා තිබෙනවා. එම මානසික කම්පන ඉදිරියේ අනිකුත් ප්‍රශ්නපත්‍රවලට මුහුණ දීමේදී මතුවිය හැකිව තිබෙනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් වහාම කඩිනම් පියවරක් ගන්නා ලෙස අපි විභාග කොමසාරිස්වරයා අවධාරණය කරනවා.